ධර්මානුශාසනාව පවත්වන දේශපියාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ ශාසනයේ තියෙනවා නිර්වාණගාමිනී ප්‍රතිපදාවක්. නිර්වාණගාමිනී ප්‍රතිපදාව නම් ආසීදීන් හැඳින්වෙනවා. මජ්ක්‍ධිමා ප්‍රතිපදා, නාලක ප්‍රතිපදා, සුවකක ප්‍රතිපදා, සතවිනීක ප්‍රතිපදා, සල්ලේක ප්‍රතිපදා, අරියවංශ ප්‍රතිපදා, මේ විදිහට ප්‍රතිපදා නමින් යනවෙන නම් වලින් ඇතක් නිර්වාණගාමිනී ප්‍රතිපදාව ඒකායන මාර්ගය. උපමා උදාහරණ සංසන්දනය කරමිනුයි නම් වශයෙන් එය විවිධාකාර බාට සංකේති වෙන්නේ. ඒ මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව සතවිනීත ප්‍රතිපදා නමින් දේශිත වූ සූත්‍ර දේශනාවක් පවතිනවා මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයේ. ඒ රතවිනීත සූත්‍ර දේශනාවට ඇතුළත් වෙන සූත්‍ර පාඨයකුයි මේ කියුනේ. ඒ සම්බන්ධ කෙටි හැඳින්වීමකට අපි සාවධාන වෙමු. සුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ ඉන්න දිනකයි මේ දේශනය ආරම්භ වුණේ. දේශනාව නිම වුණේ සාවත්ති නගර සමීපයේ ජේතවන මහා විහාරයේ. අඤ්ඤ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිර රාජ්‍යඥ මහරහතන් වහන්සේලාගෙන් අග්‍රයි. අඤ්ඤ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සිද්ධාර්ථ කුමාරෝත්පත්ති දවස වෙනකොට උපතින් අවුරුදු 16ක් වයසැති මානවකේ ත්‍රිවේදයේ පරතරයට උගත් මෙතුමා තමයි සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට නම් තබන දවසේ ඒක ඇඟිල්ලක් ඔසවා ස්ථීර වශයෙන් මේ කුමාරයන් වහන්සේ ලෝතුරා බුදු වෙනවා කියලා අනාගත වාක්‍ය ප්‍රකාශ කෙරේ. අභිනිෂ්ක්‍රමණය කරන කාල පරිච්ඡේදයේදී තවත් බ්‍රාහ්මණයන් 4 දිනෝගේ දරුවන් 4 දෙනෙක් සමග සෞස්තරයෙන් පැවිදිවි උරුවෙල් ධනංගේ වැඩ ඉඳලා මහබෝසතාණන් වහන්සේට සයාවෘත්තක් වස්තාන කරමින් සිට බර්ණස්මෝර සමීපී ඉසිපතනාරාම මිගදායේ ගතකරන කාලයේදී තථාගතයන් වහන්සේ ලෝතුරා බුදුහි දෙමාසයකින් ධම්මසක්කාය සූත්‍ර දේශනාවට සවන් දෙන්නේ ලැබුණේ. මනුෂ්‍යයන් අතර සියල්ලන්ද ඵලමින් සෝවාන් මාර්ගඵල නිවන් ආબોධ කරගත්තේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ. එයින් පස්සේ දවසේදී අරිහත්ත්වයට පත් වුණා. මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ උපන්නේ කපිලවස්තු නුවරෙන් නැගෙනහිර දිග්භාගයේ දිහිති ද්‍රෝණ වස්තු කියන බ්‍රාහ්මණ ගමේ. බොහෝම උසස් බ්‍රාහ්මණ වංශයකයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පහළ වුණේ. උන්වහන්සේ ධර්මචාරිකාවක වැඩිද්දී මේ තමන් උපන් ගමට වැඩම කොට වදාලා එහිදී තමන් වහන්සේගේ නැගණියකගේ දරුවෙක් සිටියාම් පුන්නකේ මේ පුන්න මානවකතුමා එම රහතන් වහන්සේ ඇසුරු කරමින් 1000ක් ගත කළා. මේ පුන්න මානවකතුමා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ ධම්ම දේශනකින් පැහැදී බුදු ශාසනයේ පැවිදි වී සෞඛලේශනා මහ රහත් භාවයට පත් වුණා. සරුවඥන් වහන්සේ නොදැකම මේ රහත් වූ පුන්න මහ රහතන් වහන්සේ ඉෂ්ඨමිර භාවයකට පත් වී ශිෂ්‍යයන් 500ක් දෙනෙක් පැවිදි කෙරෙව්වා. මේ ශිෂ්‍යයන් 500 දෙනාද සෞඛලේශනා අරිහත්ත්වයට පත් වුණා. දැන් මේ සීල පිරිස බුදුරජාන් වහන්සේ තාම සියසින් දැක්කේ නැති අතර අරිහත්ත්වයට පත් වී කල්පනා කළා සාකච්ඡා කළා ලෝතුරා බුදුරජාන් වහන්සේ දකින්න ඕන කියලා. උපාධ්‍යායන් වහන්සේ වෙන්නේ මේ පුන්න මන්තාණී පුත්‍ර මහා රහතන් වහන්සේට වැඳලා කිව්වා මේ සිසු පිරිස ස්වාමීන් අපට සරුවඥන් වහන්සේ දකින්න ඕන. අවැත්මී බොහොම හොඳයි රජින්න දැන් රජගහනුව රේලුවන් ආරාමේ වැඩ ඉන්නේ මම දෙවනුව වඩින්න මේ පිරිස කලමින් වඩින්නේ කියලා පිටත් කෙරුවා. මෙන්න මේ 500ක් සිසු පිරිස යතුන් 60ක් ප්‍රමාණයේ දුර ගෙවාගෙන රජගහනුවට වැඩියා. කපිලවස්තු නුවර සිට රජගහනුවට යතුන් 60ක් තරම් දුරයි. යතුන් 60ක් කියන්නේ අද කාලේ සැතපුම් වලින් සැතපුම් 600ක සාසල්ලයි. පරිධානෝඩ වේලවනාරාමයේ පැමිණ මේ පිරිස ලෞතුරා විජයජානන් වහන්සේ දැකම වෙන වෙනම ශ්‍රීපාද වන්දනා කොට එකක් අසක වාඩි වුණා. සරුවක්යන් වහන්සේගේ ත්‍රිසත් කියනවා ආගන්තුක කිතුන් වහන්සේ සමග සතුටු සාමයේ පිරිසඳර කතා කෙරේ. අසවන්දාලා මහණෙනි මේ පිරිස කොයි කලාවකද වැඩ සිටි එන ගමන සුවතේ ආවද ඉන්ද කාදාගෙන් ක්ලාන්තයක් නොවීද මේ පිරිසට ලැබුණා ප්‍රදේශවල සමගියෙන් සතුටින් වාසය කරන්න ලැබුණද මේ වාගේ තොරතුරු ඇහුවා. ඒ තොරතුරු අවසානයේ අසා වදාලා කෝනුකෝ භික්ඛවේ ජාති භූමියං ජාති භූමකානම් භික්ඛෝ නං දසී කතාවත්තු හි සංගණ්ඨාති. මහණෙනි ජාති භූමිය නම් වූ කපිලවස්තු නුවර සමීපයෙහි ජාති භූමක නම් වූ ඒ ප්‍රදේශයේ පැවිදි වූ භික්ෂූන් වහන්සේලාට දස කතාවක් වීම අනුශාසනා කරන්නේ කවුද මහණෙනි කියලා අසවදා. දැන් මේ 500ක්ම රහතන් වහන්සේලා. මේ රහතන් වහන්සේලා 500 නම එකම උපාධ්‍යායන් වහන්සේගේ සිසු පිරිසක්. මේ 500ක් දෙනා වහන්සේ පෙරපස නොවි අකොරක්වත් ඉස්සර වෙන්නේ පහුවෙන්නේ නැතුව එක හඳි මෙන්න මේ ප්‍රකාශනය කළා. ඒකයි මේ මාත්‍රුකා කළ සූත්‍ර පාඩේ. ආයස්මා භන්තේ පුන්නෝ මන්තානි පුත්තෝ ජාති භූමියං ජාති භූමකානම් භික්ඛූනම් දසේ කථාවස්තු හි සංගණ්ඨාති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කපිලවස්තු ප්‍රදේශයේ කටුලවත් ජනපදයේ නැත්නම් ශාක්‍ය ජනපදයේ සාක්‍ය ජනපද වාසී භික්ෂුන් වහන්සේලාට ආයුෂ්මත් පුණ්‍ය මන්දානී පුත්‍ර ඉෂ්ඨදේවයන් වහන්සේ දස කතාවක් මේ සංග්‍රහ කරනවා කියන එක හඳින්ම ප්‍රකාශ කළා. මේ කන්සියක් දෙන වහන්සේගේ මේ එක හඳින් මහත් ගෞරවයෙන් ප්‍රකාශ කළ වචනය අහනකොට සාරවත්යන් වහන්සේ තුන් වාරයක් සාදුකාර දුන්නා. සාදු සාදු සාදු මහණෙනි, මගේ ශාසනයේ ජාති භූමික භික්ෂූන්ට දසකතාවක් වීම පුණ්‍ය මන්තානී පුත්‍ර ඉස්මරයන් වහන්සේ සංග්‍රහ කිරීම උතුම් දෙයක් කියලා ප්‍රශංසා කළා. ඇතිතා මේ සංඝ පිරිස සාරවත්යන් වහන්සේ සමඟ ධර්මානුකූල දේද සවන් දීලා වහන්සේලා ආපසු දතුණ මේ කතාව අහන්න ලැබුණා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පුදුම සතුටක් ඇති වුණා. මේ වාගේ සමාන හැමතුම් පැවතුම් යටි සිසු පිරිසක් මේ තරම් ප්‍රසාදනීය ගුරු දැකීම විශ්ෘති පූර්වකව එකහඳි ගුරුවරයන් වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේගේ ගුණ කතනයක් කරන්නේ අරම් මේ සිසු පිරිස සකස් කළ ඒ ආචාර්යයන් වහන්සේ කොච්චර වාසනාවන්තද, කොච්චර සීලවන්තද, කොච්චර ප්‍රතිපත්ති ගරුකද, කවදා හරි ආයස්වත් පුණ්‍ය මන්තානී පුත්‍රිස්වරයන් වහන්සේ මට දකින්න ලැබේවා, අර කතා කරන්න ලැබේවා, ආශ්‍රය කරන්න ලැබේවා කියලා අදිෂ්ඨානයක් තිබුණා. එවාගේම සීල භික්ෂුන් වහන්සේලාට කිව්වා ආයස්මත් පුණ්‍ය මන්ත්‍රාණී පුත්‍ර ඉස්වරයන් වහන්සේ මේ ප්‍රදේශයට වැඩියොත් මට මතක් කරන්න කියලා. දැන් ඉතින් මේ 500ක් ජාති භූමික භික්ෂුන් වහන්සේලා පිටත්දී නුඹෝ දාසකින් සරුවඥන් වහන්සේට ආශාවත් නගරයේ ජේතවනාරාමයේ. ජේතවනාරාමයේ පිහිටි සාවත්ති නගරයේ කපිල වස්තුවට සමීපයි. ගෙදුම් 15යි. බුදුන් පහළව කියන්නේ සත්‍යඥ 150 කරන් කෙටි දුරක් අද කාලේ. හරියට කොළඹ නගරේ ඉන්න තිස්ස මහ ආරාමෙටත් කලින් නැති තරම් සම්බන්ධද කරා. ඉතින් මෙච්චර දුරක් ප්‍රමාණයක් සමීප වෙච්ච බැවින් පුණ්‍ය මන්තානී පුත්‍ර මහ රහතන් වහන්සේ අර ශිෂ්‍ය පිරිස ආවට පස්සේ සමන් වහන්සේ කළාව වැදියා සරස්මුර ජේසන ආරාම බල මේ කාලය දෙකක් සයුන් වහන්සේ නැවතුනේ කල්ලදී. ඒ මොකද සරුවඥන් වහන්සේ රජගහන වරින් සරත්වත වග්න බවක් දැනගත්තා. ඒ වගේම ශිෂ්‍ය පිරිසක් යනවා පාඩා එකලාව යන එක සමන් වහන්සේ සත්‍රාය බවක් දැනගෙනයි එකලාව වඩින්න නැවතී සිටියේ. මේ සාමිපුත්‍ර මහ රහතන් වහන්සේ ඒ වෙනකොට සවැත්නුවර ජේතවන ආරාමයේ රැළියා. එක් දිනක් මේ පුන්නවන්තාණී පුත්‍ර මහරහතන් වහන්සේ පාත්‍ර කීවර තරව අර ශිෂ්‍ය පිරිසට අනුශාසනා කරන එකලාව පිටත් වුණා. ද්‍රෝණ වස්තු බ්‍රාහ්මණ ග්‍රාමයේ නිහි සාවත් නගරේ බල. ජේතවනාරාමයේද මහ මද්ධානේ පැමිණ කියන්නේ පින්ද පාත වේලාවක් අවසන් කොට පැමිණ උපස්ථාන ශාලාවේ පවම නොවි ගම්න කුටියේදී වැඩි සරුවඥන් වහන්සේ මේ කලමින් දැකන දවස. මේ තිස්සේ දැකලා නැහැ. හැකිතාක් ගෞරව සම්ප්‍රයුක්තව සරුවඥන් වහන්සේ දීපාද වන්දනා කළා. අර වාගේ සතුරු සාමීක කතා කරලා ජීවිත ගැනීම සඳහා අවසරගෙන ජේතවනාරාමයේ යුදුණක් පමණ දුර පිහිටි අන්දවන්ගේ සේනාසනයේ බලා පිටත්තුණා. ඒ අතර එක්තරා ස්වාමීන් වහන්සේ නම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දැන්නුව ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ත්‍රියන් වහන්සේ වහන්සේ නිතර නිතර කියන ලදාද පුන්න මන්තානී පුත්‍ර ස්ත්‍රියන් වහන්සේ මෙන්නඳ ආවා බුදුරජාන් වහන්සේ වැඳලා අන්න අන්දවන්නේ කත්තේ වඩිනවා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ඉක්මන් කළ පක්කඩේ අරගෙන අර ඉෂ තේනවා ඈත වඩන ඉෂ තේනවා ඒ ඉසපේන මැදින් උන්වහන්සේ දැකින් ඇතින් මේ අනුම ලැබියා. අන්දවන්නේට වැඩිය පුන්න මන්තාණී පුත්‍ර මහ රහතන් වහන්සේ සුදුසු රුක්ෂ වෙනක බද්ධ කාර්යංකේ බැඳගෙන සමාපත්තිය සමයගෙන දලාව අදිස්ථාන කරගෙන හැන්දෑවේ සරුවක් යන වාස දකින්න යන අදිස්ථානි. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේද ඒ ඉස්සරහම ඉදිරියට මූණෙන් මූණ පෙන දුක් මොලක බද්ධ කාර්යංකෙන් වාඩි වී සමාපත්තිය සමයගෙන දලාව සලකගෙන. මේ අවස්ථාව බොහොම සෝභමාන අවස්ථාවක්. මේ දෙනම වහන්සේම සංවම් පාඩයි. මේ දෙනම වහන්සේම උසස්ම බ්‍රාහ්මණ වංශිකයි. මේ දෙනම වහන්සේම ජීවිද්‍යාලාභී. දෙනම වහන්සේම සත්විද්‍යාලාභී. දෙදෙනා වහන්සේම සිව් පිළිසිඥානලාභී. දෙදෙනා වහන්සේගේම කලමේනි වගිනීහාරයක් එකම සමානයි. ඒ කියන්නේ එකම වනාන්තරයක හේසල සිංහරාජෝ දෙන්නෙක් ඉන්නවා. එකම ගගන තලයක පූර්ණ චන්ද්‍රමණ්ඩල දෙකක් ඉස්සරහා පෙනී තියෙනවා. එකම විමානයක බ්‍රහ්මරාජෝ දෙන්නෙක් ඉන්නවා. මේ මුළු මහත් වනයම මේ මහෝත්සවයන් වහන්සේ දෙනම නිසා මහාත්ම ශෝභා සම්පන්න භාවයකින් පරිපූර්ණයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ අභිනිහාරය මේ කියන පුන්න මන්තානී පුත්‍ර මහරහතන් වහන්සේගේ අභිනිහාරයත් බොහෝම සමානයි. කාල පරිච්ඡේදයන් වෙනසදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඒකාසංකේයී කල්පලක්ෂයකට පෙර අනුමදාසි පුත්‍ර කාලයේදී සරද තාපසේහි බුදුරජාන් වහන්සේ බුදු වෙනද මැත්තේ ඉරිගේ නිග්මේ හවුස් ප්‍රවේශයෙන් කැවිදී අෂ්ට සමාපatti කල්ප අභිඥා ලාභී වෙසිටිය සරද තාපසයන් වහන්සේ. 74000 ශිෂ්‍ය පිළිසිටිය අභිහාලා. ඒ සීළු දෙනා බුදු සසුනේ අරහත්ත්වයට පත්දී කැවිදී උන සරද තාපසයන් වහන්සේ අනාගත බුදු සසුනකදී අක්ෂාශ්‍රාගණාන අන්තිපද දිනකට මේ මහා බුද්ධ පූජාවක් කරන්නේ. ඒ කියන්නේ සරුවක් යන වහන්සේගේ පළතුරු වළඳවලා දා අනන්තයේ වැඩි වෙලාවේ තමන්ගේ ශිෂ්‍ය පිරිසට නියම කරන මර්ධනය. බුදුරජාණන් වහන්සේ අදිස්ථාන කළා අග්‍රස්ථාක දෙන මෙතන ලක්ෂයන් සංඝයා මෙතෙන්ද පැමිණෙන්නේ. ඒ කියන්නේ ඒක විදිහට සිද්ධ වුණා. මේ තාපසයන් වහන්සේලා මල් ආසන පැනේවා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ මේ වළඳ ඒ මල් ආසන පූජා කළ වෙලාවේ ඉහි සද්දාසක්ම නිරෝධ සමාපත්තියෙන් බුද්ධ ප්‍රමුඛ මහ රහතන් වහන්සේ ලක්ෂ්‍යාත්ම රැදීය. මොනතරම් ලක්ෂණ දර්ශනයක් දෙන්නේ නැද්ද? ඉනහතක්ම මේ මල් ආසන උද බුදුරජාණන් වහන්සේ සද්දාසක දෙන මාර්ගසු රහතන් වහන්සේලාම ලක්ෂ්‍යයක් මේ වනාන්තරයේ සමාපත්තිය වැඩි වෙන ආකාරය දකින්න ලැබුණා කොච්චර දිනක්. ඒ දවසේ ඇතිවෙච්ච ප්‍රීතිය මේ සරද තාපසයන් වහන්සේ කිසිම ආහාරයක් පානයක් නොගෙන මල් හතරයක් මල් කුණයක් මවාගෙන සරුවක් යන වහන්සේ දෙක තරාගෙන ධන නමාගත් ගමින් හත් දවසම මෙහෙත් මේ නොසෙන්වි බුද්ධෝපස්ථාන කරති. දින හතේ අවසානයේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ පළතුරු ආදී පූජා කළ මේ තවස් පිළිසෙට ධර්ම ශ්‍රවණයෙන් අරිහත්ත්වේ සාක්ෂාත් වන සරද තාපසයන් වහන්සේ කනාවිත ප්‍රාර්ථනාවක් ඇති වූ නිසා රහත් නොවි ඒ ප්‍රාර්ථනාවට හේතුව ලබාගත්. මේ සිද්ධිය මේ පුන්නමන්තානී පුත්‍ර මහ රහතන් වහන්සේ මේක කල්ප ලක්ෂයකට පෙර යමතුරා බුද්ධ ශාසන කාලයේ වනාන්තර ගත විදී තාපසේ මංගල තාපස අරවාගේම අස්ස සමාපatti ධ්‍යානලාභී අභිඥාලාභී ඒ කාලයේදී හිමවත්ර බුදුරජාණන් වහන්සේ ලක්ෂ්‍යයන් සංගමිත සමග ඒ හිමවත්ර දේශයට වැඩම කරවලා එදා කරගත්ත ඒ මල්ලාසන පූජා ආදී කික්කන් තුනේ අවසානයේ තමයි පුන්න මන්තානී පුත්‍ර ථානාන්තරේ මතාගෙන කියන්නේ ධර්ම කතිකයන්ගේ අග්‍රස්ථානීය මතාගෙන අභිනිහාර පවත්වා නීතිරුන් ලබාගත්. ඉතින් මේ දෙදෙනා වහන්සේගේම ඌරු අභිනිහාරයේ කහා සමග දැන් ඉතින් මේ දෙදෙනා වහන්සේ සමාපatti සූයෙන් නිවන්සත් වළඳලා ජීවිත වේලාවටම පෙර ප්‍රසන්න වී සමාපත්තිය නැගිට. සාමිපුත්‍ර මහ රහතන් වහන්සේන පුන්නමන්තානි පුත්‍ර මහ රහතන් වහන්සේ සමීපයේ සිටමිය. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කලමේම කතා කළා. එවැනි සම්බුද්ධ ශාසනයේ මහා නම් පුරුණවද අන්න හොඳ තැනක් අපට තේරුම් ගන්න වැදගත් පාඩමක්. මේ දිනම ගන්නවා බුදු ශාසනයේ පැහැදිලිම් පුරුණේ බා. මේ ප්‍රශ්නේ ඇසුවේ එසේය ස්වාමීන් වහන්සේ උත්තර ලැබෙන්නේ. නැත ස්වාමීන් වහන්සේ උත්තර ලැබෙන්න නම් ප්‍රශ්න අහන්නේ නැඥානවන්ත කෙනෙක්. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අක්රයි යම් ධාර්මික සාකච්ඡාවකට ආරම්භ කිරීමේදී කලමින් ප්‍රතිඋත්තර ලැබෙන්නට ඕනේ සේය ඇතයි කියන මේ වචනේ වැනි ප්‍රතිඋත්තරයක්. එනිසා සාවාගාල නැත්නම් මේ බුදු සසුනේද මහා නදම් පුරයි. සේය ස්වාමීන් වහන්සේ බුදු සසුනේ මහා නදම් පුරයි. එවත්නම් මේ බුදු සසුනේ මහා නදම් පුරන්නේ කවරානි සංසයක් නිසද? විකුරු දුන්නේ ස්වාමීන් මං මහා නදම් පුරන්නේ අනුපාදා පරිනිර්වාණය නිසයි. එවත්නම් අනුපාදා පරිනිර්වාණය කියන්නේ සීල විසුද්ධියද නැත් ස්වාමී? එහෙනම් චිත්ත විසුද්ධියද නැත් ස්වාමී? චිත්ත විසුද්ධියද නැත් ස්වාමී? සංකාවිතින විසුද්ධියද නැත් ස්වාමී? මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියද නැත් ස්වාමී? ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියද මේ අනුපාදා පරිනිර්වාණය නැත් ස්වාමී? ඥාන දර්ශන විසුද්ධියද නැත් ස්වාමී? සේනම් යමත්නි අනුපාදා පරිනිර්වාණය සීල විසුද්ධියෙන් තොර දෙයක්ද නැත් ස්වාමී? කොහොමද නැති? චිත්ත විසුද්ධියක් නෙමෙයි, ධිත්ත විසුද්ධියක් නෙමෙයි, සංකාවිතන විසුද්ධියක් නෙමෙයි, පටිච්චසමුප්පාද ඥාන දර්ශන විසුද්ධියක් නෙමෙයි, පටිච්චසමුප්පාද ඥාන දර්ශන විසුද්ධියක් නෙමෙයි, ඥාන දර්ශන විසුද්ධියක් නෙමෙයි කිව්වා අනුපාදා පරිනිර්වාණය. ඉතින් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ නැවත ඇසුවා, එවත්නි අනුපාදා පරිනිර්වාණයේ සීල විසුද්ධියක් නොවේ ඉන්න. චිත්ත විසුද්ධියක් නොවේ ඉන්න. ධිට්ඨි විසුද්ධියක් නෙවෙයි ඉන්න. සංකාමිතන විසුද්ධියක් නෙවෙයි ඉන්න. මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියක් නොවේ ඉන්න. පටිපදා ඥාන දර්ශන විසුද්ධියක් නොවේ ඉන්න. ඥාන දර්ශන විසුද්ධියක් නොවේ ඉන්න. අපි කොහොමද අනුපාදා පරිනිර්වාණය තේරුම් ගන්නේ? ස්වාමීනි මම උපමාවක් කියන්නම්. උපමාවෙන් නැනවත් අය කරුණු තේරුම් ගන්නවානේ. ස්වාමීනි මේ සවැත් නුවර පසේ නදී කුසෝ රජු වන්නේ ජනුන් හතක් ඈත පිහිටි සාමේද නගරේ හා විහාරයක් ඉදෙනවා. ඒක අච්චායක කලණිය. අච්චායක නම හදිසියල. හදිස රාජකාරීකට යන්නේ තියෙනවා මේ රජු වන්නේ සාමේද නගරේ. අමාත්‍යයෝ මේ රජු වන්නේ ප්‍රමා නැතුව ගමන් කිරීම සඳහා යොදුනේ යොදුනේ නිරෝගී අශ්වයන් ගෙදෝ අශ්වරත හතක් සූදානම් කරනවා. සූදානම් කරනවා. පළවෙනි අශ්වරතයෙන් යොදුනම් ගිය තැන ඒකින් ඊළඟ අශ්වරතයට මාරු වෙනවා. මේ අශ්වරතයෙන් තවත් යොදුනම් ගිය තැන ඊළඟ අශ්වරතයට මාරු වෙනවා. මෙහෙම යොදුනෙන් යොදුනට අශ්වරතයෙන් අශ්වරතයට මාරු වෙදී ගිහිල්ලා හත්වෙනි අශ්වරතයෙන් සාගේත නගරයේ රජවාසයට පැමිණෙනවා. එකම අශ්වරතයෙන් ගියවනම් යොදුන් අතක් එක රුස්මට දුවන මේ අශ්වයන් විහිස මාංශ වැඩි, එයින් සමහරට ගමන පමාවෙන්නත් පුළුවන්. දැන් මේ අශ්වරත හත එකින් එකට මාර්ගයේ යාම නිසා ඒ අශ්වයන් යොදුන එකවරට දුවන්නේ නිසා අශ්වයන් විහිසක් නොවි පමා නොවි ඉක්මනින්ම ආගත හැකි වේ. ඉතින් මේ සාගේත නගරයේ අමෙති මඳුල්ල අහනවා දෙවියන් වහන්සේ මේ රතේන්ද සවැත් උදේ කිතත් දුනි නැත මේ රතේන්ද මේ කිතත් දුනි එහෙනම් කොහොමද මම රජවාසලෙන් කිතත් එක රජයකින් ආව යදුලා මේ රතෙන් මාරු වෙලා ඊළඟ රතෙන් යදුනක් ආවා මේ රතෙන් මාරු වී ඊළඟ රතෙන් යදුනක් ආවා මේම යදුනේ යදුනට අස්සරක හතකින් මාරු වෙලා හත් දිනකින් තමයි සාමේත නගරේ තමයි. එයින් එමෙතිමන්නුල තෘප්තිමත් වෙනවා කර්ණ තේරුම් ගත්තා රජුලන්නේ කිසි විදේක් නැතුව සමා නැතුව සමලේ තියෙන බව තේරුම් ගත්තා. සාමේනි මෙන්න මේ කාර්යය වෙනවා. සීල විසුද්ධිය නෙමෙන්න අනුපාදාකාර නිර්වාණයක් ලැබෙන්නේ නැහැ. චිත්ත විසුද්ධිය නැමැති වෙන දෙන්නේ නැහැ. චිත්ත විසුද්ධිය, සංකාවදින විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන මේ විසුද්ධිය එකකින්වත් තොරව අනුපාදා පරිනිර්වාණයක් ලැබෙන්නේ නැහැ. ස්වාමීනි, සීල විසුද්ධිය අවශ්‍ය වෙනවා චිත්ත විසුද්ධියට. සීල විසුද්ධිය පදනම් කොටගෙන චිත්ත විසුද්ධියට පත් වෙනවා. චිත්ත විසුද්ධිය අවසාස් හේතු වෙනවා දික්ඛ විසුද්ධිය දක්වා. චිත්ත විසුද්ධියේ නිමිතාගෙන දික්ඛ විසුද්ධියට පත් වෙනවා. දික්ඛ විසුද්ධියේ සිටගෙනයි සංඛාරධන විසුද්ධිය සම්පූර්ණ කරන්නේ. සංඛාරධන විසුද්ධියට පත් වේගෙනයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට කමිය යුතුයි. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ කෙරූ කෙනෙකුයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට පත් වෙනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඇතනම් තමයි ඥාන දර්ශන විසුද්ධියට පත් වෙන්නේ. ඥාන දර්ශන විසුද්ධිය ඇතුළත ගමයි අනුපාදා පරිනිර්වාණයට පත් වෙන්නේ. ඒකට අසවල් එක විසුද්ධියකින් නෙමෙයි. අනුපිනවෙනින් මේ විසුද්ධි ධර්ම හත වැඩිමෙ නොයි අනුපාදා පරිනිර්වාණයේ දේන සතර මඟ ඵල පිළිවෙලින් ලැබෙන සාන්ත ලක්ෂණ නිර්වාණ ධාතුව සාක්ෂාත් වෙනවා. ඉතින් මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මේ පිළිතුරට සාදුකාර දීලා නම එවැනි සමුන්නාසිකේ නම මොකක්ද? ස්වාමීනි මගේ නම පුන්නේ. මම සබ්‍රාහ්මචාරින් වහන්සේලා කියනවා මන්තාණී පුත්‍ර පුන්නේ කියලා. සාදු සාදු ආශිමත් මන්තාණී පුත්‍ර ඉස්තරයන් වහන්සේ වැනි. කල්යාණ මිත්‍රේ ධම්මෙන් ලැබීම වාග්ය. ඉසේ පහනක් තියාගෙන ආගමනේ යතුන් ගනම් හරි ගිහිල්ලා මෙවැනි කල්යාණ මිත්‍රයන් දකින්න වටිනවා. මටත් ලොකු ලාභයක්, සබ්‍රාහ්මචාරින් වහන්සේලාටත් ලාභයක්. මේ කුණ මන්තාණී පුත්‍ර ඉස්තරයන් වහන්සේගේ සම්මුඛ වීමට වහා ලාභයක් කියලා කියනවා. ඊළඟට තමයි කුණ ස්වාමීන් වහන්සේ ඇසුවා. ස්වාමීන් වහන්සේගේ නම මොකක්ද? මගේ නම උපතිස්ස. මට සබ්‍රාහ්මචාරින් වහන්සේලා කියන්නේ සාරීතු. සාදු සාදු ස්වාමීනි. දෙවෙනි බුදු කෙනෙක් වැනි ප්‍රඥාවෙන් අක්‍ර වූ ධර්ම සේනාධිපතින් වහන්සේක නේද මම මේ කතා කරලා ගියේ. අනේ මෙච්චර ධම්මා නම් මේ තරම් දී කතාවම තරන්නේ නැහැ. සාදු සාදු මෙවැනි කල්යාණ මිත්‍රයන් වහන්සේලම ලැබීම අපට ලාභයක්. ස්වාමීනි, දුරස්ත ගමනක් සඳහා ඉසේ පහනක් යාගෙන යදුම් ගණන් පා ගමනින් ගිහිල්ලා හරි දකින්න සුදුසු කල්‍යාණ මිත්‍රයන් වහන්සේනම් සාදු සාදු ස්වාමීනි මතක් මහ ලාභයක්, සම්මචාරීන් වහන්සේලාටත් මහත් ලාභයක් ඉන දෙනම සුදුමාකාර සතුටින් ඕනෝන් අතර ප්‍රසාදී දෙනමන් වැඩියා දේශනාරාම බුදුරජාන් වහන්සේ ගැඳලා එකක් පසුක වාඩි වෙනා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මෙම කතා ප්‍රවෘතිය අකුරක්වත් අඩුවැඩි නැතුව සරුවඥන් වහන්සේ දිලි කියයි. දෙවලාවේ සියල්ල දන්න ශාන්තිනායකයන් වහන්සේ සාදුකාර දීලා මේ දේශනය අනුමත කොටවා ගන්නවා. එයින් පසුව මේ දේශනය බුද්ධ දේශිකාවක් බවට පත් වුණා. ඉතින් මේ දේශනාවික වැඩගත් කරුණු සම්භාරයක් සම්පින්දනේ වූ දේශනාවක්. මේ සියල්ල එකින් එක දේශනා කරන්න දින ගණනාවක් සති ගණනාවක් අවශ්‍ය වෙනවා. මුළු බුද්ධ ධර්මයෙන්ම මෙතන සම්පින්දනය වෙලා තියෙනවා. මෙතන කියවුණා දස කතාවක්. මෙතන කියවුණා සප්ත විසුද්ධිය. මෙතන කියවුණා අනුපාදා පරිනිර්වාණය. මේවා අවශ්‍යින්ම චතුර්ථ ධර්ම කොටස්. දෙකින් අපි සලකා බලන්නට ඕනේ මොනවද මේ දස කතාවක් කියන්නේ? බුදුරජාණන් වහන්සේ නිතර නිතර භික්ෂු සංඝයාට කරන අනුශාසනාවක් තියෙනවා. සම්මෙපිතානං ගෝධිග්ගමේ දයං කරණීයං ධම්මේවා කතා හරියෝවා පිළිගී භාවෝ. සස්සුවා වූ මගේ ශ්‍රාවකයන් වැඩ දෙකක් තියෙනවා. එක්කෝ දස කතාවක් වීන් යුක්ත වූ ධර්ම කතාවකදී මේසේනම් ආර්ය තුෂ්ණීම් භාවයේ සිටි. ආර්ය තුෂ්ණීම් භාවයේ කියන්නේ කර්මස්ථානයකට සිට යොදා කර්මස්ථාන ශීර්ෂයෙන් නිහඬව සිටි. ඒකට කියන්නේ ආර්ය තුෂ්ණීම් භාවය. ආර්යයන් වහන්සේලා නිස්සද්දව ඉන්නේ කිස්සූ හිතකින් නෙමෙයි. උනාසලා නිස්සද්දව ඉන්නේ කර්මස්ථාන ශීර්ෂයේ. සමාලබාග සමාපත්තියකට හරි තමන් පුරුදු කරන විදර්ශනා මනසකාරයකට හරි යෙදී තුෂ්ණින් භාවයෙන් වැඩි. විදර්ශනා විහරණ කියනවා. ශුන්‍යතා විහරණ, අනිමිත්ත විහරණ, අපනීත විහරණ, ශුන්‍යත සමාපatti, අනිමිත්ත සමාපatti, අපනීත සමාපatti මේවා විදර්ශනා පූර්වාංගම ලැබෙන විහරණ. එහෙනම් රූපාවචර සමාපatti, අරූපාවචර සමාපatti, ඵල සමාපatti, නිරෝධ සමාපatti මේවා තුන්වහන්සේලාගේ ආර්ය තුෂ්ණින් භාවය සඳහා යෙදෙන අරමුණ. එහෙනම් පිරිසක් දිනේ කරි තුන් දිනේ කරි එක වැඩි පිරිසක් කරි එක්වාසු වුණා නම් දෙකස් කතාවක නොවැඩි මෙන්න මේ දස කතාවක් දු නොමැති ආමික කතාවකදී සුදු පිළිපය අනුශාසන කරමු. ආර්ය පරිේශන සූත්‍රයේදී මේක ලස්සනට විස්තර කළාදී. එතකොට මේකදී දස කතාවක් දු කියන එකත් ලස්සනට මේ සතරිනීත සූත්‍රයේ දේශනා කළ කීයද මොනවද මේ දස කතා වස්තුව කියන්නේ? අප්පිච්ච කතා, සංතුත්ත්‍ය කතා, අවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. මෙන්න 10යි. මේක පාඩම් සබා ගන්න වටිනවා. මේක මතක සබා ගන්න වටිනවා. මේවා දරා ගන්න වටිනවා. මේවා අනුව පවතින වටිනවා. අප්පිච්ච කතා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නේම අල්පේච්චයි. අල්පේච්ච කියන්නේ මේ ඉච්ඡා ජාති ඔක්කොම කියනවනේ හතර. ආපේච්චතා, අප්පිච්චතා, මහිච්ඡතා, අප්පිච්චතා. ආපේච්චතා, මහිච්ඡතා, අප්පිච්චතා, අප්පිච්චතා මෙහෙමයි අනුපිළිවෙල. ආපේක්ෂතාව, මහේක්ෂතාව, අප්‍රේක්ෂතාව, අප්‍රේක්ෂතාව. මේ එකයි තුනයි. අනිත් තුනම සුදුසුයි. ආපේක්ෂතාව ගැන නැති ගුණ අංගවනවා ලාභ සත්කාර බලාපොරොත්තු වී. මහා ජනියා පහදවා ගන්න සමාලඟ සීලයක් නැතුව සීලයක් අඟවනවා. සමාලඟ සමාධියක් නැතුව සමාධි සමාපත්තිය අඟවනවා. සමාලඟ විපස්සනා ඥාන නැතුව මාර්ගඵල නැතුව ඉන්න බබාගම මහඥයා මුලා කරනවා එවාගෙම කොහොමවත් කරනවා ඒ වාක්‍ය කියන්නේ පාපීච්ඡතාවෝ භයානක පාපයක් මහේච්ඡතා කියන්නේ තියෙන ගුණ අඟවනවා මම මෙච්චර සිය ගන්නවා මම මේ දුකාංග රකින්නවා මම මේ සමත වදනවා මම මේ දිහා ලබාගෙන ඉන්නවා මම මේ විදිහ විපස්සනා ඥාන වඩනවා මං දැන් අහවල් සිද්ධියට පත් වෙලා ඉන්නේ මම අහවල් මාර්ගඵල ලබාගනි. ආරි තමන් ලබාගත් ගුණය ප්‍රකාශ කරනවා යම් කිසි තෘෂ්ණාවක් ඉති තියාගෙන. බලාපොරොත්තුව මහජනයා පහදවල එයි යම් කිසි ලාභ සත්කාරයක් බලාපොරොත්තු වීම කියවන. ඒකද කියන්නේ මහේච්ඡතාව. ඒක අර කඩා බරපතලයි. එතන දෙලින්ම අපාගාමී පාපයක් නොනත් එතරම් බරපතල අකුසලයක් ඇතර තියෙනවා. ඒ කියන්නේ මහේච්ඡතා. අර ගාථාවක් කියනවා අග්ගික්ඛන්‍දෝ සමුද්දෝසේ මහිච්ඡෝචාපි පුද්ගලෝ සකතේහි පද්මේ දෙන්තේ කයෝපේතේ නපුරේ කියලා. ඉන්දරටත් මහා සමුද්‍රයටත් මහේච්ඡ පුජ්‍යලයට සෑහීමක් අවදාපත් වෙනවා. ඉන්දරට දර ගාන්න ගාන්න එපා කියන්නේ වැඩි වැඩියෙන් ගිනිදල් ගොර බොරා දැල් වෙනවා මහා සාගරේ කොච්චර වතුරාවක් කවදාකවත් වැඩි වෙන්නේ නැහැ මෛත්‍ර කුජලයට කරත්ත ගණන් සිව්පසේ දුන්න ඇති කියන්නේ මෙන්න මේක නිසා මේ මහේච්ඡතාවක් අකුසලයක් අනික අත්‍රිච්ඡතාව අත්‍රිච්ඡතාව කියන්නේ සිල් වර්ධනයේ වුණත් සමාජයේ තෘප්තියක් නැති බැවින් තමන්ට වඩා තමන්ට ලැබෙන දේට වඩා අනුන්ගේ මේ උසස් කොට ගන්නවා. දැන් අපි හිතමු ආහාර ගන්න වෙලාවේ මගේ පාත්‍රයෙන් මගේ බඳුනට ලැබුණ දාණයට වඩා අනිත් එකලා බෙදුවේක හුඟක් බෙදුවනේ. මට වඩා අරකේ දේවල් වැඩිනේ. මට නැති දේවල් මේ දේවල් එතෙන්ද තියෙනවනේ. එකම කැවුම් අච්චුවේ හදාපු කැවුම මම ඒකට වඩා ලොකෝට අනිකදේ. අන්නේ වාගේ අනුන්ගේ දේක අන්තනත ආශා කිරීමේ කෘෂ්ණාවට කියනවා අත්‍යිතා. විචුණීන් වහන්සේලා විෂ්ණමකට දානය බෙදෙන දවසකදී එකම අච්චුවේ හදාපු කැවුම් 30ක් තිබුණා දානෙට. සංඝ විචුණීන් වහන්සේට පළවෙනි එක පිළිගැන්නුවා. කොහොම පේනියට දුන්නා මේ සංඝ විචුණීන් වහන්සේ හිතන මගේ කැවුම කුඩයි. අනිත් එකනකව මගේ එකට වඩා ලොකුයි කියලා ළඟින් එකන ඕකම මට දෙනවද? මාරු කරගන්න. දන්නවා මේකක් කුඩයි. ඉන්නේනියක ඉන්න එකන එක ලොකු වෙන ඒක මට දෙනවා කිව්ල. රෝමගෙන් පිට දෙනාගෙන එක මාරු කරගන්න. විශ්වායන් මාරු කරගෙන තමන්ගේකම තමන්ගේ අතදා. මොකද සිද්ධිය තමන්ගේ අතට එන එකට වඩා අනුන්ගේ අතේ තියෙන එක හොඳයි, සසයි, ලොකුයි, වටිනවයි කියලා හිතන. අන්න ඒ වාගේ තමන් ළඟදී ෘප්තියකටපත් නොවි අනිත් දේවල් ගැන හිත හිතා ආශා කිරීමට කියනවා අත්‍යජිතා. අර ජාතක දේශනාවක් කියනවනේ අත්‍යච්ඡෝ අපිලාභේන අතිලෝභේන අතිලාභ අතිලෝභ මදේනච හේවං ආයති අත්තම්මා සම්දං අසිතාබුය අසිතාබුයත කියන්නේ අත්‍යච්ඡෝ අතිලෝභේන අතිලෝභ මදේනච අත්‍යච්ඡ බුද්ධලයා අතිලෝභ මදෙන් මත් වෙලා ඒවං කායති අක්ඛම්පා තමන්ගේ ජීුණයෙන් පිරිහෙමකපත් වෙනවා සංගම් අසිතාබුය චන්ද්‍ර කුමාරයා අසිතාබු කුමරියකින් පිරිහුණා වගේ මහේශාක්‍ය රජ සම්පත් ඇති චන්ද්‍ර කුමාරයා තමන්ගේ රාජයේ කුමාරිකාවක් එක්ක වනාන්තරයට ගියා වනාන්තරයේ ඉන්න දවසක දැක්කා ලස්සනම කින්න ළඟට ආවා. ඉතින් මේ අසිතාබූ කියන කුමාරිකාව දෙවඟනක් වගේ ලස්සනයි. එතුමියට වඩා ආශා හිතුණා කින්න ළඟටම දැකලා. දුවගෙන ගියා ළඟන් කින්න ළඟනාව පස්සේ. ඉතින් කින්න ළඟනාව පයින් දුවලා දුවලා දැරිතන හදට පැනලා. යාපත් කියනවනේ කින්න ළඟනාව. රාජකුමාරයා හැටි වැටලා ඉතින් අහස දිහා බලන කතා යාගෙන ඉන්නේ. ඒ වෙනකොට අසිතාගෝ කුමාරිකාව කිව්වා අනේ මේ කුමාරයාට සෑහීමක් නැහැ මේ වාගේ සෑහීමක් නැති පුජ්‍යලන්නේ කිවිම අනර්ථදායකයි කියලා ටිකක් දුර කයින් ඇවිද්දා හම්බ වුණා ආශ්‍රව පදයක් තාපසයන් වහන්සේ වැඳලා කිව්වා ස්වාමීනි මම රාජකුමාරිකාව ස්වාමීන් වහන්සේ කිසි සැකක් හිතන්න එපා මම මහන් කරලා මට මේ පිළිවෙතම කියලා දෙන්න දැන් කුමාරයා අච්චර දුර දුවලා දුවලා දුවලා පස්සේ කිඳ රාංගනාව දැරුණානේ ආපස්සට නෙගොත මෙන්න කුමාරිකාම නැහැ. ඒ දෙකනට මෙන්න ආශ්‍රව පදයට කියන තවුස් කවිදෙන් පැවිදි වෙනවා. ආපහු යන්න කතා කරාම කිව්වා. පසු කාලයේ අසිතා කුමාරිය ධාන විඥා ලබා ගන්නවා. මෙතන හේමතාවෙක් මේ කතාව දැකලා තමයි අර ගාථාර්ථ ප්‍රශ්න. සෑහීමකට පත් වෙන බුද්ධලයා කොච්චර සම්පන්න ලැබුණත් ඒ සෑහීමක් නැති දැනින් අතිලෝභ මදින් ඔහු තියෙන සම්පත්තියම පිරිනවනවා අසිතාබුජාන මෙන්න මේ කාත්‍රිච්ඡතා ඔය තුනම අකුසල් හා අපිච්චතා කියන මේ කුසලයේ තමයි වසින්දාකුම් ප්‍රතිපදිය අපිච්චතා කියන්නේ එතන අප්පා ඉච්ඡා අපිච්ඡා කියලා සමාස වෙලා තියෙන්නේ අප්ප කියන වචනයෙන් ස්වල්ප කියන අර්ථයක් දෙන නමුත් මෙතන කියන්නේ නැත කියන වචනයක් තේරුමයි ඉච්ඡාවක් නැහැ ආශාවක් නැහැ අහවල් දෙයකට ඕනේ කියලා ආශාවක් නැහැ ඒ වගේම ලද දෙයක් ගැන ආශාවකුත් නැහැ නොලද දෙයක් ගැන ආශාවකුත් නැහැ ලද සමණින් උන්වහන්සේ තෘප්තිමත් වෙනවා තමන්ගේ ගුණ පුරා ගන්න අන්න මේ විදිහේ ලද දෙයකින් සතුටු වීම මෙතන අපිච්චතා කියන නැත්නම් ආශාවක් නැති බව අපිච්චතා කියලා හඳුන්වනවා ඔය අපිච්චතා ධර්මතා කියන හතරක් ඒවත් මතක තබා ගැනීම වටිනවා. පත්‍ය අපිච්චතා, පරියත්ති අපිච්චතා, දුතං අපිච්චතා අධිගම අපිච්චතා කිය. පක්ඛිය අපිච්චතා කරන දම් භික්ෂුන් වහන්සේ නම් සමාත් ලැබෙන සිව්පස්ය ගැන කිසිම ආශාවක් නැහැ. සමන්තේක සතරෙන් මිදෙන්න අර කාන්තාරෙන් එතර වෙන දෙමෝපිය දෙන්නේ මලගිය පුතාගේ මස් අනුභව කරනවා කාන්තාරෙන් එතර වෙන්නේ. ඒ වාගේ හිතාගෙන ඒක පිළිකුල් කරන නවක ආපාදයෙන් පිළිකුල් කරලයි මේ අනුභව කරන්නේ. නරංගම දෙයක් නැති නිසා. ඒ වාගේ හැම අතකින් පිළිකුල්ලු මේ සිව්පසය. ඒ වාට ඇලෙන්නේ බැඳෙන්නේ මුලාවන්නේ නැතුව ප්‍රතිවේක්ෂා නුවණින් සිව්පසය පරිහරණය කරගන්න. ඒක තමයි පච්චේ අප්‍රියච්ඡතා. පසුගිය කාලේ අවුරුදු 103ක් වැඩි ඉඳලා අපවාසී වදාළ සම්භාවනීය මහා ස්වාමීන් වහන්සේ ලංකාවේදීදී අග්‍රමහා පණ්ඩිත මහා රත්න ගුරු බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ දාසෙත් පුදුමල්පේකක ඇති කෙනෙක් බව අපි අහලා තියෙනවා. එනිසා මහා සෙච්චන කලක් ජීවත් වුණේ සමාජ හැන්දෑවේ දානකෝරු එනවා ස්වාමීනි මං හිතුවදේ දාන දෙන්න කියනවා ස්වාමීන් වහන්සේ මං මොනවද හිතුවද කියන්නේ බක් කියන්නේද එපා ඉදියාක් එපා එහෙම නැත්නම් පිට්ටු ඒත් එපා එහෙනම් මොනවද ස්වාමීන් වහන්සේ මං දුනු කන්ද කියන්නේද බොහොම හොඳයි දුනු කන්ද කියන්නේ දුනු කය තමයි උදේ ඉතින් මේක අහගෙන ඉන්න කුඩා සාමණේරවරු කේන්ති ඉවසන්න බෑ එයා දැන් කුසගින්නේ උදේ ආහාර ඕනේ නමුත් අර ආචාර්යයන් වහන්සේගේ වචන නිසා මුකුත් කියන්නේ නැහැ. එයින් සිද්ධ වුණේ ඒ ස්වාමීන් වහන්සේගේ අල්පේච්ඡතාව වාදකීමක් නෙමෙයි නිරෝගීකම ආරක්ෂා කර ගැනීම. ඒ කියන්නේ තමා ළඟ පමණින් සතුට වෙනා වගේම සුළු දෙයකින් යැපෙන්න පුරුදු වී සිටියේ. ඒකවත් ඒ අල්පේච්ඡතාව නිසායි. මෙන්න මේක පච්චේ අප්පච්චතාව. පරිහත්ත්‍ය අප්පච්චතාව කියන්නේ තමන්ගේ දැනුම අන්‍යයන්ට ප්‍රකාශ කරන්නේ. මන් ත්‍රිපිටක ධාරි මන් ත්‍රිපිටක ධාරි මන් විනය ධාරි මන් විනය ආචාර්ය මන් අභිධර්ම ආචාර්ය ත්‍රිපිටක ආචාර්ය මොනම දෙයක්වත් අඟවන්නේ නැහැ. ඒවා ඔක්කොම දැනගෙන ඉගෙනගෙන තියෙනවා. තමන්ගේ ඒ අධ්‍යාපන මට්ටම හරියට මිච්චරයි කියලා මොනවාක්වත් ප්‍රකාශ කරන්න කැමති නැහැ. ඒනම් මහජනයා විශ්මිත වෙනවා ලාභ සත්කාර ගණනේ. ඒක නිසා තමන් දන්න දේවත් අනුන්ව අඟවන්නේ නැතුව තමන් දන්න ප්‍රමණින් අන්නයට ධර්ම අනුග්‍රහ කරක. ඒකට කියනවා පරියාප්ති අල්පේච්ඡතාව. දුතාංග අල්පේච්ඡතාව කියන්නේ දුතාංග සමාදන් වූ කෙනෙක් ආචාර්යයන් වහන්සේට හර කාටවත් කියන්නේ නැහැ. කියන්නේ කියොත් එතන තියෙන්නේ ලාභ සත්කාර ගලාගෙන එනවා මහජනයා විශ්මිත පත්කලා වෙනවා ඒකෙන් තමන්ගේ ගුණ ධර්ම පිරිහෙන. මිනිසා තමන් රක්නා දුතාංග ධර්ම කාටවත් කියන්නේ අධිගම අවේචිතාව කියන්නේ සමානා භාගත් උත්තරී මනුෂ්‍ය ධර්මයන් කාටවත් කියන්නේ. තමන්ගේ කර්මස්ථාන ආචාර්යයන් වාසේ සමනයි ගන්නේ. තමන් යම් ධ්‍යානයක් ලැබුවා නම්, විපස්සනා ඥාන ලැබුවා නම්, අධිගමයක් ලැබුවා නම් ඒක තමන් ළඟ සමනයි කාටවත් අඟවන්නේ. යටත් පිළිසෙන් තමන් අසවල් භාවනාව කරනවා කියලාවත් කියන්නේ. අර කියලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට අන්තමසෝ ශුන්‍යාගාරය අපිරමාමීති. මම මේ විවේක තැනක සිත් ගන්නවා සිටිනවා කියලාවත් කියන්නේ. ඒකත් එක්කලා අධිගමයක් ඇඟවීමක් වෙනවා. ඒ තරමට සරුවක් යනවා සුපදේශ කියලා කියනවා අල්පේච්ඡතා පුරුදු කරනු පිණිස. මෙන්න මේ සතරාකාර අල්පේච්ඡතාව ඇත්නම් ඒ සම්බන්ධ කරන දේශනාව සාකච්ඡාව දෙකට කියනවා අල්පේච්ඡ කතා. ඒක අහන්න අහන්න මොකද සිද්ධ වෙන්නේ? ඕනෑම කෙනෙකුගේ හිතේ සද්ධාව වැඩෙනවා. වීරිය වැඩෙනවා ස්මෘතිය වැඩෙනවා සමාධිය වැඩෙනවා ප්‍රඥා වැඩෙනවා ධර්ම ඥානයේ කුසල ඥානයේ වැඩෙනවා ප්‍රතිපත්ති කිරීමේ ධෛර්යය ඇති වෙනවා හැම ආකාරයකම තමන්ට අභිවෘද්ධියක් සැලසෙනවා අල්පේච්ඡ කතාවට සවන් දීලා සන්තුෂ්ටි කතාවක් ඊට අනුරූපයි සන්තුෂ්ටි කියන්නේ ලද ප්‍රමණයෙන් සතුටුයි අල්පේච්ඡතා ඇතොත් ප්‍රමණය සන්තුෂ්ටිය ඇති වෙන්නේ සන්තෝෂයක් කියනවා ද්වාදශ සංසෝධ සන්තෝෂය කියලා. ජීවිතය ගැන, පින්දපාතය ගැන, සේනාසනය ගැන, ගිලම්පස ගැන තුනක් තුනක් බැගින් තියෙනවා. යථාලාභ සන්තෝෂය, යථාබල සන්තෝෂය, යථාසාරූප සන්තෝෂය කියන තුන් ආකාරයකින් සිව්පස්සේ සම්බන්ධ වැඩි වෙනකොට 12 ආකාරයක සන්තෝෂයක් තියෙනවා. මහා ආනිවංශ ප්‍රතිපදාවේ තියෙනවා ජීවනයේ ගැන සන්තෝෂ 20ක්. හිඳපාපයයි දිලන්පසය දෙක ගැන සන්තෝෂ 15 15 තියෙනවා. සේනාසන ගැන සන්තෝෂ 15ක් තියෙනවා. එතකොට මේ විදිහට සන්තෝෂ 65ක් සන්තෝෂ 65ක් තියෙනවා සිව්පස්සේ ගැන. ඒ ආරිවස්ස ප්‍රතිපදාවට ඉහිතියි. මේ සියල්ලම සම්බන්ධව පවත්වන සාකච්ඡා දේශන ඔක්කොටම කියනවා සම්තුත්ති කතා. ඒක අහන් ගහන් ඕනෑම කෙනෙකුගේ හිත පහදිනවා. හිතේ මහත් ප්‍රබෝධයක් ඇති වෙනවා. සමනුත්ගේ ගුණ ධර්ම පුරන් දෙලෙන්නේ. සම් මේක කතා කියන්නේ ජන සංගණිකාවෙන් ඝන සංගණිකාවෙන් දෙන්නේලා විවේකවත් කිරීම සම්බන්ධ සාකච්ඡා. මහා බෝසතාණන් වහන්සේ තවස්දන් කිරූ චාරිත්‍ර දොරතුරු චරිත එවාගේම මේ බුදු සසුනේ අර ගතපත්්‍යාගත වේ පිළිම් ආදී වශයෙන් උසස් ගුණ පිරු උතුමන්ගේ කතා ප්‍රවෘති මේවා අහන්ඳ අහන්ඳ පරිමිතියේ සුදුමාකාර සම්ලේප කතාවකට සමන් සවන් දුන්නරේ පුරාණ ස්කමයන් වහන්සේලා එකලාව අවුරුදු 20 කිසි කතාවක් රචනයක් නැතුව එකලාව මහා භවනා වඩපු හැටි අපේ ප්‍රවෘත්ති වල අස කතාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒවා අහන්න අහන්න කියන්නේ තමන්ගේ සිිතේ වඩ වඩා සත්‍රා විදී සදි සමාධි ප්‍රඥා වැඩෙනවා. එමගින් තමයි ප්‍රතිපත්ති පිළිවෙත වැඩි වැඩියෙන් උනන්දු ඇති කරගන්න. අසංසග්ග කතා කියන්නේ භික්ෂුන් වහන්සේලා විසින් ගෘහස්ත්‍ය සම්මන් මේ ගෘහස්ත්‍ය දින්නතුන් සමග අධික සම්බන්ධතාවක් ඇති කර නොගෙන වාසය කිරීම. ඒකද කියනවා සවන සංසග්ග, දස්සන සංසග්ග, සමුල්ලාප සංසග්ග, මේ සම්භෝග සංසග්ග, සමුල්ලාප සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග කියන මේ සංසර්ග ක්‍රම හතරක් තියෙනවා. පහක් තියෙනවා. ඒවා විශේෂයෙන්ම බ්‍රහ්මචාර්යාවන්තරා අන්තරාය කරයි. ඒවායින් දැලිදී සිටීමට භික්ෂූන් වහන්සේ, භික්ෂුණීන් වහන්සේ සකින්න ආරක්ෂා වෙන්නේ තුන. එවාගෙම උපාසක උපාසිකා පින්තුන්ද එයින් භික්ෂු භික්ෂුණී දෙපාර්ශවයේ රැස් ගන්නට ඕනේ. ඒ සම්බන්ධව සංසර්ග භාවයෙන් වැළකී සිටීමට කියනවා ඒ සම්බන්ධ ඇති දේශනාවන්ට සවන් දීමට කියනවා අසංසග්ග කතා. එයින්ද සමාජයේ සංකාමී අර උසස් කුල ධර්මයන් දිනුවට ලොකු රුකුලක් ලැබෙනවා. ගිරියාරම්භ කතා කියන්නේ ඇතාදීති මහ බෝසතාණන් වහන්සේ වීර්ය පාරමී පිරූ හැටි මෑත කාලයේදී අපේ පැරණි උත්තමයන් වහන්සේලා වීර්ය වැඩූ හැටි ආරම්භ ධාතු වීර්ය, නික්කම ධාතු වීර්ය, පරාක්‍රම ධාතු වීර්ය කියන මේ වීර්ය තුන් ආකාරයේ තත්වය ක්‍රියාරම්භ වස්තු අට මේවා නැවත නැවත සාකච්ඡා කරනවා නම් දේශනා කරනවා නම් ඒකට කියනවා ගිරියාරම්භ කතා. එලින් ඕනෑම කෙනෙකුගේ සිත්තේ වීර්ය ධෛර්යය මතුවලා යනවා. අර වන්නපත ජාතක දේශනාවක් එහෙමනේ මන්දෝත්සාහි වූ භික්ෂුන් වහන්සේ නමක් දැකලා බුදුරජාණන් වහන්සේ අතීත ප්‍රවෘත්තියක් දේශනා කළා. මහණ ඔබ අද මෙහෙම මන්දෝත්සාහි වුණා ඉස්සර කාලේ මහා කාන්තාරයක හැටමිලක් ගමුරට ගියෙන දිලක් හාරලා කොකුණක් හාරලා මහා ගල් තලාවක් කඩලා නාම කල්පදක් කරන් වතුර පදක් ගන්නෙහි මහ කාන්තාරේ ඔබ උගන්වයි දෙන්න එක කියලා ලබන්දා සමතුලා. මේවා තමයි ගිරියාරම්භ කතා. ඊළඟට සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. සීලේ පිළිබඳව සීලේ නම් කියන්නේ කුමක්ද? සීලේ ලක්ෂණ කුමක්ද? සීලේ රසය, සීලේ පස්සුපස්සාන, සීලේ පදක්ඛාන කුමක්ද? සීලේ ප්‍රභේද කීයද? සීලේට සංකලේශ මොනවාද? සීල ආනිසංස මොනවාද? සීලේට වෝදාන පිරිසුදු බව කුමක්ද? මේවා සම්බන්ධව නිසියාකාරය සාකච්ඡා කරනවා නම් දේශනා කරනවා නම් සීල කතා. සමාධි කතා කියේකත් එහෙමයි. සමාධි කියන්නේ කුමක්ද? සමාධියේ ප්‍රභේද කීයද? මොනවාද? සමාධියේ ලක්ෂණ රස පත්‍යපත්තාන පදක්කාන මොනවාද? සමාධියේහි සංකලේශ මොනවාද? සමාධිය අනුසස් මොනවාද? සමාධියේ වෝදාන පිළිසිදු බව මොනවාද? මේවා සම්බන්ධ දේශනාව. ප්‍රඥාවේ තේම, ප්‍රඥාවේ ප්‍රභේද, ප්‍රඥාවේ ලක්ෂණ, ප්‍රඥාවේ ආනිසංස, ප්‍රඥා වඩන්නේ කොහොමද? ප්‍රඥාවේ අනුසස් කොහොමද ලැබෙන්නේ? ප්‍රඥාවේ නිමාව කොතනද? මේවා සම්බන්ධ දේශනා කිරීම ප්‍රඥා කතා. විමුක්ති කතා කරන විමුක්ති ධර්ම පහක් කියනවානේ පංචවිද විමුක්තිය ගැන දේශනා. විමුක්ති ඥාන දර්ශන කතා කියන්නේ ප්‍රතිවේක්ෂා ඥාන 19 ගැනයි. ඉතින් මෙන්න මේ ගැන දස කතා වස්තුවේ යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් භික්ෂූන් විසුණීන් වහන්සේ නමක් උපාසක මහත්මේ උපාසිකා මාතාවක් දෙන්නේ කාරි වැඩි දෙනෙක් කාරි එකතු වෙනකොට මේ වාගේ කතාවක් කරනවා නම් ඒකට කියනවා ධම්මී කතා. දස කතා වස්තුවටයි දේශනාවක් සාකච්ඡාවක්. හැබැයි ඒකත් එක්තරා ප්‍රමාණයකට කෙරෙන්න ඕනේ. ඒ කියන්නේ හැම දෙයකම කියනවා මධ්‍යමා ප්‍රතිපදා. ඊට උන්න මන්තානී පුත්‍රේ මහා රහතන් වහන්සේ සරුවක්යන් වාසේ නොදැකම තමන්ගේ උපාධ්‍යයන් වාසයෙන් බණහලා අරිහත්ත්වයට පත්වලා පැවිදුණේ. ඊළඟට තමන්ගේ ශිෂ්‍ය පිරිසට ඒ දස කතාවක් කියන උපදෙස් දෙන්න පුරුදු වී සිටියා. ඒකයි අර බුදුරජාන් වහන්සේ ප්‍රශ්න කළේ මේ ජාති භූමියේ ධාති භූමක භික්ෂූන්ට දස කතාවක් කියන සංඛා කරන්නේ කවුද කියලා. වාස දැනගන්න ඇහුවේ. ඉතින් මේ 500ක් සංගපිස දන්නවා තමන් මෙසේ කල් ඇසූ දේවල්. දස කතා වස්තුවට අදාළ දේවල්මයි ගුරු මුඛයෙන් අහගෙන තිබුණේ. ඒ නිසා මේ අරිහත්ත්වයට පත් වෙන තරම් උන්වහන්සේලා ඉදිරියව ගමන් කරන්න හැකි වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ බහත් ප්‍රසාදයට පත් වෙලා තමයි තුන් වරක් සාදුකාර දුන්නේ. ඊළඟට මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ, පුන්න මන්තානී පුත්‍ර මහ රහතන් වහන්සේ දිනමතර සාකච්ඡා වූ සප්ත විසුද්ධිය. ඉතා වැදගත් දේශනාවක්. ඒක අර සත උපමාවකින් සංසන්දනය කරන නිසා ඒකට සත විනීත දේශනාවක් කියනවා. සත විනීත ප්‍රතිපදාව කියලා කියනවා. මේ සත විනීත කියන්නේ බොහොම ගමනේ වූ ඉක්මනා වූ අසියම් දෙදු රත. කිසියම් දෝෂයක් නැති අස්ව රත හද කියන එක රත විනීත. ඒක රත විනීත ප්‍රතිපදා උනේ අර යදුම් හතක් රත හතකින් අනුපෙළියෙන් යන්න උපකාර වූ ගමන වාගේ මේ අනුපාදා පරිනිර්වාණයට මේ කියන විසුද්ධි පතෙන් අනුපිළිවෙලින් එකින් එකට වැඩි දියුණු වෙලා සම්නීමේ ප්‍රවෘතියයි හතවිනේක ප්‍රතිපදාවෙන් කියන්නේ. පළවෙනි එක සීල විසුද්ධිය. ඒක පළවෙනි රතේ කියලා හිතමු. පළවෙනි රතේ සීල විසුද්ධිය. සීල විසුද්ධියෙන් යනවා චිත්ත විසුද්ධියට. චිත්ත විසුද්ධිය කියන්නේ උපචාර සමාධිය සහිත අස්ස සමාපත්තිය. ඉතින් චිත්ත විසුද්ධියෙන් නැමැති රතෙන් යන්න ඕනේ ධිට්ඨි විසුද්ධියට. චිත්ත විසුද්ධිය කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානයි. සියලුම නාම ධර්මයන් සියලුම රූප ධර්මයන් ඒවැයි ලක්ෂණද රසද පච්චුප්පාදානද පදක්ඛානද සහිත සියල්ලම දැකගැනීමේ අවස්ථාවට කියනවා නාම රූප පරිච්ඡේදය කියලා. ඒකට කියනවා චිත්ති විසුද්ධිය. නාම රූප පරිග්‍රහණය කියලා කියනවා චිත්ති විසුද්ධිය. චිත්ති විසුද්ධිය නැමැති ඥානාවෙන් යන්නට ඕන සංසාරික විසුද්ධිය. සංකාමිතන විසුද්ධිය කියන්නේ පටිච්ච සමුප්පාදය. ඒ කියන්නේ හේතුඵල ධර්මතා අනුව මේ නාම රූපයන් ඇති වෙන නැති වෙන හැටි දැකීම. මේ අවස්ථාවේ තමයි 16 ආකාර සැකදුරු වෙන්නේ. ඒකයි එකට සංකා විතරනේ කියලා කියන්නේ. ඒක හතරවෙනි ආනාව. හතරවෙනි ආනාවෙන් ගමන් කරන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට. ඒ කියන්නේ උද්‍යාමයේ ඥාන අවස්ථාවයි. දැන් සම්මාසන ඥානෙන් එහාට තමයි විපස්සනා ඥාන වැඩෙන්නේ. පළවෙනි විපස්සනා ඥානෙ හැටියට හඳුන්වන්නේ උද්‍යාවියේ ඥානයි. උද්‍යාවියේ ඥානෙදි තමයි දසම උපක්‍රේෂ 15 වෙන්නේ. ඒ වාද ජයගැනීමේ අවස්ථාවේ තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒක පස්වෙනි ඥානාව. පස්වෙනි ඥානාවෙන් ගමන් කරනවා අටිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ තියෙනවා විශේෂ ඥානාත. බංගානුපස්සන ඥාන, බයතුපත්තාන ආදීන ඥාන, විබ්බිදා ඥාන, මුඤ්ඤුතු සම්මෙතා ඥාන, පරිසංකානුපස්සන ඥාන, සංකාරුපේක්ෂාස ඥාන, අනුලෝම ඥාන. මේ ඥාන අතම පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ නම් වූ ඥානාවයි. ඒක හයවෙනි ඥානාවයි. දැන් මේ සීල විසුද්ධියෙන් එහාට එන්නේ එන්නේම උසස් උසස්ම ඥානය මේ ඥානාවන් තමයි මේ ගමන් කෙරේ. මේ ඥානාවන්ගෙන් ගිහින් පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් යනවා ඥාන දර්ශන විසුද්ධිය කියන හත්වෙනි ඥානාවට. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ කුමක්ද? සෝවාන් මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය සහ අරිහත් මාර්ගය. මේ මාර්ග ඥාන හතරයි ඥාන දර්ශන විසුද්ධිය. එතකොට මේ පුණ්‍ය මන්තානී පුත්‍ර මහරහතන් වහන්සේගේ දේශනාවේ කියවුණ සීල විසුද්ධිය නෙමෙයි අනුපාදා පරිණිරෝධ. ඉති දිට්ඨි විසුද්ධියක් නෙමෙයි. චිත්ත විසුද්ධියක් නෙමෙයි, දිට්ඨි විසුද්ධියක් නෙමෙයි, සංකාත විසුද්ධියක් නෙමෙයි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියක් නෙමෙයි, පටිපදා ඥාන දර්ශන විසුද්ධියක් නෙමෙයි, ඥාන දර්ශන විසුද්ධියක් නෙමෙයි අනුපාදා පරිණිරෝධ. මේ ඥාන දර්ශන විසුද්ධියට පැමිණීමෙන් සහත් ඵලයේ සාක්ෂාත් කරගන්නවා. සහත් ඵලයේදීත් වීම නිසා උන්වහන්සේ නැවත සන්නා දිට්ඨිමාන වශයෙන් කිසිවක් නොගෙන කෘෂ්ණා දෘෂ්ටි උපාදානයන්ගෙන් තොරව 1500ක් පමණ වූ ක්ලේශයන්ගෙන් සම්පූර්ණයෙන් අතමිදී අනුපාදාසයන් කිසිවක් නොගන්නා වූ තත්ත්වයේ වෙන කර්මනිර්වාණය කියන ක්ලේශ කර්මනිර්වාණයටපත් වුණාපත් වෙනවා කියන එක සඳහන් වෙනවා. කර්මනිර්වාණය කියන අවස්ථා දෙකක් ක්ලේශ කර්මනිර්වාණය සහ ස්කන්ධ කර්මනිර්වාණය. ජීවමාන වචන රහත් වීමට කියන ක්ලේශ කර්මනිර්වාණය. සාතන් වහන්සේගේ පිරිනුවම් පෑමට කියනවා ස්කන්ධ කර්මනිර්වාණය. එතකොට බුද්ධ ශාසනයේ කියන මහිමේ නම් සීල විසුද්ධියේ පටන් සීලමය ඥානාවේ පටන් අනුපාදා පරිනිර්වාණයට දාන සකදාට ඥානවන් පතකින් ගමන් කරලා අවදාපත් ආපස්සට නොයන හැටියට මා සංසාරයේ ත්‍යාගයේ දුකට පතිත නොවන හැටියට අනුපාදා පරිනිර්වාණය සදාට නිමීමයි බුද්ධ ශාසනයේ පරමාර්ථය. ඒ නිකුන් දේශනාව සවිස්තරව දැක්කන බැවින් ඊට කියනවා රත්නීයක සූත්‍රය කියලා. පාඩම් කරගන්න වටිනවා දස කතා වස්තුව සම්පවිසුද්ධියේ සවිස්තරව දැක්වෙනවා. දැන් වෙලාව සමාප්තයි. අද මේ අවස්ථාව වෙනකොට විශාල පිරිසක් මේ බණ අහන්න කැමෙන සිටිනවා. යෝගී පිරිස සහ සසු පිරිස. මේ හැම දෙනාගේම ගමන එකම එකම මාර්ගයක්. අපි සියලු දෙනා මේ ගමන් මඟ එකයි. කවර ගමන් මඟක්ද මේ කුසල රජතුමා සාවාති නගරයෙන් සාකේත නගරේ බලා යන ගමන වාගේ රස හදේකින් අතකින් ගමන් කරන යානා අතකටයි අපි මේ සම්බන්ධ වෙලා සිටි. අපේ ගමන දිවි. අපේ ගමන අන්තයකට වැටෙන්නේ නැහැ. ඒක මධ්‍යමා ප්‍රතිපදා නමින් හැඳින්වෙනවා. මේ මධ්‍යමා ප්‍රතිපදා නම් වූ මේ රතවිනියේ ප්‍රතිපදාට පිළිපන්නා වූ ගිහි පැවිදි අපි සෑම දෙනාම මේ ප්‍රතිපදා වලින් ආපස්සට එන්නේ නැතුව ඉදිරියටම ගමන් කරලා අපරාජිත ඥාන දර්ශන විසුද්ධියෙන් අනුපාදා පරිනිර්වාණයටපත් වීමේ අවස්ථාව මේ ප්‍රතිපත්ති මාර්ගය තුළින් අපට ලැබෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද විශේෂ වශයෙන් පුණ්‍යානුමෝදනාවක් තියෙනවා. මේ පළවෙනි පුණ්‍යානුමෝදනා හැටියට හඳුන්වන්න පුළුවන් මේ සීමා ගොඩනැගිල්ල සීමා කොටංගල සමීපයේදී අබලන් වී තිබුණු සංඝයා වහන්සේට ප්‍රයෝජනවත් ඉහිපින්න තුන්දස් ප්‍රයෝජනවත් දශකිලියක් සීල භාවනා නිදින පින්න තුන් විසින් ප්‍රතිසංස්කරණය කළා. එය මහා සංඝයාගේ හා යෝගාවචරයන්ගේ පහසුව සඳහා පරිත්‍යාගිත වූ සැබවින්ම දශකිලිය කියන්නේ ඉතාම අවශ්‍ය සීලාසන අංගයක්. එකාතකින් ගිලානෝපස්ථාන සඳහා භවිතාකම එකක්. මේ පංචස්කන්ධයේ තියෙන එක සැබවින්ම රෝගයක්. උපන්‍ය රෝගයක්. මේ රෝගයට ප්‍රතිකාර ගන්න ස්ථාන තියෙන ජන්තාගරේ, වච්ච කුටි, ප්‍රස්රාව කුටි, නහාන කිත්ත මේවා මේ ශරීරයේ නැමැති රෝගයට ප්‍රතිකාර ගන්න ස්ථාන. අනික තියෙනවා වක්ත විසදකිරියතාව කියන උසස් ගුණයක්. පවිත්‍රතාව පිරිසුදුව සබාගෙන. පවිත්‍රතාව සබා ගන්න නම් ඇසිකිලි අත්‍යවශ්‍යයි. එසේ නැත්නම් පවිත්‍රතාව කිසිසේත් ලැබෙන්නේ නැහැ. අනික රෝග නිවාරණය. රෝග නිවාරණය සඳහාද ඇසිකිලි අත්‍යවශ්‍යයි. එතකොට මේ ඇසිකිලි සකස් කරලා පූජා කිරීම පරිත්‍යාග කිරීම අටමහා කුසලයේ තයි කියලා කරන්නේ. අපේ ආත්මහ කුසලයේ කියන එකට මතභේදයක් තියෙනවා. ඒකේ වෙත මේ වැසිකිලි සකස් කිරීම පරිත්‍යාග කිරීමත් මනේකාක කුසලයක් හැටියට අපි හඳුන්වන්නේ. ඉන්නතුන් අපි අහලා තියෙනවා ඒක ඇත්ත වෙන්නේ නැති. අහස පුරා දැබරෙන මේ සඳ මඬලහ ඉරු මඬල හිමාන දෙක. ඒ කිවි හිමාන දෙක ලබාගත්ත ඉනි පුත්‍රයෝ දෙන්න චාතුරු මහරජිකේත් නයිති කූර ජාතික සහෝදරයෝ දෙන්න. මේ සහෝදරයෝ දෙන්න යසිකිලි පවිත්‍ර කරලා ඉනි කුසල බලෙන් මේතරම් ලෝක ධාතු ආලෝක කරන විමාන ඇතුව තේජෝ බල සම්පන්න දිය පුත්‍රයන් බාටපත් වුණා කියලා අපි අහලා තියෙනවා. මේ කියවෙන පවිත්‍රතාව. එනිසා මේ පවිත්‍රතාව නිරෝගී සුවය සඳහා මහෝපකාරී වෙන දැසිකිලියක් සකස් කරවීමෙන් අත්පත් කරගත් කුසලය ඒකට මිනමුදල් වැයකල, ශ්‍රමයේ වැයකල, ගම්මේ වැයකල, සිත යෙදු සෑම දිනක එකසේ මහත්ඵල වේවා, මහත්ආනිසංස වේවා. සසර වසනාතුරු නිරෝගී ජීවිත වගේම භාග්‍යවන්ත ජීවිත, වාසනාවන්ත ජීවිත ඇතුව මේ කියන සත්‍යවිසුද්ධි ක්‍රමයෙන් නුවණ දිනු කරගෙන දෙලවදී ත්‍යාගෙන සම්පූර්ණයෙන් සතුටතු බෝධ්‍යානවලින් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්නට මේ රසිකලි පූජා කුසලයේ දෙහෙතු ආසනා වේවා කියා ප්‍රාර්ථනා තබා ගනි. තවත් විශේෂම පරිත්‍යාගයක් මෙතන සඳහන් වෙනවා. ඒ කියන්නේ අතිපූජනීය අග්ගමහා සම්මාදානාචාර්ය මෝලමියන් චිත්තලපබ්බත භාවනා මධ්‍යස්ථානාධිපති ආවෝසයාදෝ නමින් හැඳින්වෙන කර්මස්ථානාචාර්යයන් වහන්සේ විසින් පුහුණු කරන ලද භාවනා මාර්ගය භාවනා යෝගීන්ගේ අත්පොතක් හැටියට සකස් වී එය ධර්ම දාන වශයෙන් මුද්‍රණය කරවා පරිත්‍යා කිරීමේ උතුම් අවස්ථාවයි. මේ තුතර දල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම අධ්‍යක්ෂාලිදී මේ පොත මුද්‍රණය වෙලා බදා දෙන යමන. හැබැයි මේක හැම දිනකට බදා දෙන එකක් නෙමෙයි. මේක ගුරු පුතක් වාගේ. මේ භාවනා සමතන් වඩලා භාවනා සමතන් දිනු වෙච්ච යෝගාවචරණ්ඩයි මේක ප්‍රයෝජන වෙන්නේ. සාමාන්‍ය කෙනෙක් මේක බැලුවොත් එහෙම ඉසරාදේ හදෙන්නත් පුළුවන්. ඒක මොකද තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් මේක තියෙනවා ගැඹුරු දේවල්. ඒකනේ රූප විභාග පෙන්වනවා, නාම විභාග පෙන්වනවා. පටිච්චසමුප්පාද සියුම් ක්‍රම පෙන්වනවා, ප්‍රස්තාර ක්‍රම පෙන්වනවා. මේක මොනවාක්වත් තේරුම් ගන්න බෑ භාවනාව තේරුම් ගන්න නැති කෙනෙකුට. අනිත් කෙනෙක් මේක කියවනවා නම් අය බලන්න මෙපා වෙන්න පුළුවන්. ඉතින් මේක උපදේශ කියලා කියනවා මේක අවශ්‍ය වෙන්නේ භාවනා වඩන භාවනාවෙන් දිනු වෙච්ච අයටයි කියන්නේ. එනිසා මේ ධර්ම දානය අපේ කරුතර සංඝ පිරිසට පළමුවෙන් ඉරිමැමෙනවා. ඒක මෙතන භාවනා වඩන තවත් විශේෂ අපේ මධ්‍යස්ථාන කීපයක් තියෙනවානේ. ඒ තැන්වල භාවනා වඩන භාවනා වැඩි යෝගාවචරයන්ගේ අත්පොතක් හැටියට පරිත්‍යාගයෙන් ලැබගත් වෙනවා. ඉතින් මේ භාවනා පොත දෙවෙනිවරට තවත් ප්‍රතිසංස්කරණය වී කලින් නොතිබීච්චාත් කොටස් එකතු වී පොත විශාලත්වයටපත් වී කියනවා. එය මේ සැරේ මුද්‍රණය කරවා පරිත්‍යාගෝ ලබන්නේ ජාතික නිවාස සංකීර්ණයේ පදිංචි මේ ස්ථානයේහි විශේෂයෙන් මේ මෑණිවරුන්ට බොහෝ උපකාරී වෙ සිටින ඉන්වා අමරා දේවාදීන්ගේ මාතාවහ දරු පිළිස. ඒ කින්නතුන් විසින් මේක තමම්ම බලවත් ශ්‍රද්ධාවෙන් බාරගෙන බුද්ධ නිවේදන් දරාගෙන ඊටම ගෞරවයෙන් අද පිරිනැමන ලබන මේ ධර්ම දානයක් සීල මානුෂ දානයන් අභිභාගන ජයගන්නේ ධර්ම දානය. සීල ආමිෂ රසයන් අභිභාග ජයගන්නේ ධර්ම රසය. සියලුම ඇලොම් කටු දේවල් අභිභාග ජයගන්නේ ධර්ම රසය. සියලුම දුක් දේවල් ජයගන්නේ කුසලාක්ෂය අමා මහ නිවේ. මේ නිර්වාණ අවබෝධයට හේතු වෙන ශ්‍රේෂ්ඨ වූ ධර්ම දානයක්, ශ්‍රේෂ්ඨ වූ ධර්ම රසය, ශ්‍රේෂ්ඨ වූ ධර්ම රසයක් අද මේ පරිත්‍යාග කරනවා. මේ ධර්ම දාන කුසලය මේ මොහොතේ පටන් මේ ජීවිතාන්තයේ දක්වාද නිවන් දකින අතුරුද ධර්ම ඥානයෙන් භාවනා ඥානයෙන් ප්‍රතිපත්ති ඥානයෙන් පෙරපසේ වැඩෙන පුරුසලක්මින් දිනෙන් දින දූණු වී තම තමා බලාපොරොත්තු වන උතුම් බෝධියකින් සුවසේම සුඛාපටිපදා කිප්පා විඤ්ඤා කියන පිළිවෙත් මඟට අනුරූපවම සතර මඟ ඵල පිළිවෙලින් අජරාමර ශාන්ත ප්‍රණීත පරම ගාම්භීර වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම දක්වා හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් පිළිපමුණුවා. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී කීමේ කුසලානි සංස බලයෙන් සමිත දෙලොව ජයගෙන පැතු වූ බෝධීන් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. බුදු ධර්මානුශාසනා පැවැත්වු දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සිතලස තුලින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.